Who's the Kauda Hondagori? Oh, wonderful. Okay. Sister Tammy, stand here. Okay, and give me your phone. Right, okay, you can't be having that as well right now. Okay, now, Sister Tammy is reading the Kiehl's magazine. And she's getting a lot of gnosis about what they're selling in Kiehl's. Kiehl's eke vikunana degana at a gnosis. It's very interesting, isn't it? Very interesting. Very interesting, right. Okay, and she sees that there are about 25 different packets of biscuits that you can buy in Kiehl's. And she reads all about all 25 types of biscuits. And she knows all about them. And then she thinks, that is the one that I want. දැන් එයා තේරුම් ගන්නවා ආ මම ආස එකත් එතන තියෙනවා කියලා. The milk cream is the one that I want. Milk cream මේ biscuit packet જાතිය තමයි මම ආස. And she imagines the milk cream. Who knows the milk cream biscuit? කවුද දන්නේ milk cream biscuit જાතිය? Crunchy biscuit on the top, crunchy biscuit on the bottom and a nice milk filling in the middle. ඉතා අනර්ගයි පිටස්තරේ උඩ යට මැද තියෙනවා cream පුරවලා හරිම රහයි මේ biscuit එක. ඇය දන්නවා මේ බිස්කට් ජාතිය ගැන. And she's imagining it. දැන් ඇය ඒ දේ සිහිනමවනවා ඒ බිස්කට් එක ගැන. රහයි ඒ බිස්කට් ජාතිය. Right? And what she does is she speaks to her darling. Can I have it? Yeah! You don't say that, you say, please go and get me a packet of milk creams. Now what's happened to Sister Tammy? She was having gnosis about all the biscuits. And suddenly she thought, that is the one that I want. And she's seeing it and imagining it. And then she says to Rod, can you bring it for me? And she knows it's coming. එවිට ඇය ඒක ගැන සිහින මවල ඇගේ ස්වාමි පුරුෂයාට කියනවා මට මේ දේ අරන් දෙන්න කියලා. Ginesco. ඒක Ginesco දැන ගැනීම. There's something that's happened in her out of all of the 25 packets of biscuits. This is the one that she wants. ඒ 25 වර්ගයෙන් biscuit packet මේක තමයි මට අවශ්‍ය දේ කියලා ඇය අනතුරු ඒවයේ අනිත් ඒවයට අමතරව ඇය කැමති දේ තෝරා ගන්නවා. Then what Brother Rod does is he goes and gives it to his beloved. Brother Rod gives it to his beloved. Now, how do you feel now? You've got this packet of milk creams. Great. Well, the great thing is, Tammy, look, you can look at this packet and it is now in your hand. You're no longer imagining it. You've got it in your hand. ඇය තැමි සහෝදරිය තවදුරටත් සිහින මවන්නේ නැහැ බිස්කට් පැකට්ුව ගැන. දැන් ඇයගේ අතේ තිබෙනවා ඇය කෑමට කැමති බිස්කට් පැකට්ුව. She can even open the packet. Right, no, hold the whole packet, lady. Right, okay. Now smell it. You can't eat it yet, right? Okay. Right, now this is Ido. මේක අයිඩෝ දැනගැනීමයි. Okay, she's no longer imagining it. සිහින මවනවා නෙවෙයි තවදුරටත්. And desiring it. ආස කරනවා නෙවෙයි. Now she has the biscuits. බිස්කට් අපේම තියෙනවා ඇගේ. Now who knows what epignosis is? කවුද දන්නේ epignosis කියන්නේ මොකක්ද කියලා? What is epignosis? Yeah, she has to. Now you have to epignosis the milk creams. Then epignosis කරන්න අවශ්‍යයි මේ biscuit එක. Right. That is, she's now epignosis the milk cream. What she had read about. Yeah, කියවපු දේ. What she had imagined. සිහින මවපු දේ. What she knew was coming to her and she took into her hand. Epignosis came when she actually ate Epignosis පැමිණියේ ඒ බිස්කට් එක කාපු වෙලාවේ. You're a great person. Thank you. Give me this. You can keep the biscuit. And you want your phone, don't you? Okay. Now that is the journey of knowledge that we go on. අපි ඒ දැන ගැනීම තුල තමයි දැන් ගමන් කරමින් පවතින්නේ. Do you understand that? ඔබට තේරෙනවද ඒ දේ? Should we do another example? අපි තවත් උදාහරණයක් බලමු. Can I have another volunteer? තවත් කෙනෙක් එන්න ඉදිරියට. Quickly, another volunteer. Sister Dilhara, come. Come on. There we go. Now, Sister Dilhara is reading her Kiehl's magazine. Sister Dilhara කියවනවා Kiehl's magazine එක පත්තරේ. You open it up and you're reading it. That's right. And she's reading all about perfumes. සුවඳ විලවුන් ගැන සියලු විස්තර ඇය කියවනවා දැන්. Ah! And she thinks, now there's this one by this pop star and this one by the she's going through them all and she's learning all about all the different perfumes. දැන් ඇය ඉගෙන ගන්නවා ඇගේ මනසෙන් මේ විවිධාකාර සුවඳ විලවුන් ගැන. Gnosis, right? ඒක gnosis දැන ගැනීමයි. Okay, then what happens? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? She reads it and she thinks, that is the one that I want. That's a smell that I think I like the sound of. That is the one that I want. අන්න මම ආස සුවඳ විලවුන් జాතියක් තියෙනවා. ඒක තමයි මට අවශ්‍ය කියලා ඇය දකිනවා. And Ginesco has come to her. දැන් ඇයට Ginesco දැනගැනීම පැමිණියා. She begins to imagine it. Ah, this is the one that I want. I want Tommy Hilfiger. ඔන්න Tommy Hilfiger ඒ සුවඳ විලවුන් జాතිය ඇය තෝරගන්නවා. That's AK Corny, isn't it? Yeah, that's the one that you want, right? Okay. Then what happens? Now where's now look, her daughter's here. Daughter, could you come here? Dinky, come here. Right, because your husband's not here, is he? Is your husband here? No. Husband's not here, so daughter loves mother very much, right? Just stand there. That's it. Okay. And what do you say to your daughter? Daughter, please go and get me Tommy Hilfiger perfume. Tell her. Amma kiyenawa daughter. Tommy Hilfiger ඒ perfume එක සුවඳ විලවුම් එක අරන් දෙන්න කියලා. So daughter goes and she goes and buys the perfume. Now all the time Dilhara has Ginesco of the perfume that she wants. Dilhara සහෝදරිය Ginesco ඒ දැනුම ඇතිව සිටිනවා ඇය කැමති කරන ඒ Tommy Hilfiger perfume සුවඳ විලවුම් ජාතිය ගැන. And because Dinky is a very, very kind and generous daughter, ඉතාමත් කරුණාවන්ත දියණියක් නිසා, she comes and brings the perfume to her mother. Now, Dilhara is not only thinking about the perfume, she has it. දැන් ඇය සිහින මවනව පවණක් නොවේ. And she opens up the box. දැන් ඇය ගාව තියනවා ඒ සුවඳ විලවුන් ජාතිය. And she looks at it. ඇය බලනවා ඒ දේ ගැන. You can take the lid off, Dilhara. Take the lid off. No, just pull. Pull. No. You haven't had this before, have you? Now you can't put this on you. But she could even do this, right? Check it. අපිට සුවඳ බලන්න පුළුවන්. Now that is what? That is Ido. ඒක Ido. This is completely hers. ඒක ඇගේ. Right? It's no one else, and she's not dreaming about it anymore. She actually has it in her hand. Now, how is Dilhara going to get epignosis of perfume? කොහොමද epignosis කරගන්නේ ඒ perfume එක? Put it. Ah! Now, Dilhara has epignosis. Of the perfume. දැන් ඇය epignosis කරගත්ත ඒ සුවඳ විලවුම් වර්ගය. Isn't that good? අනර්ගයි නොවේද? Thank you. You can take that. That's okay. Hey! Okay, now this is the journey that we go on in the spirit. ආත්මික තලයේ අපි යන ගමන මෙයයි. We start with gnosis. අපි පටන් ගන්නෙ gnosis දැන ගැනීමෙන්. And gnosis is not wrong. Gnosis is important. Gnosis ඉතා වැදගත් වැරදි නැහැ. If they hadn't read what was in Kiehl's, they could never have understood what they could buy there, right? ඒ පත්තරේ තිබෙන දේ ඇය කියවුවේ නැත්නම් දැනගන්න විදියක් නැහැ කුමක්ද මිලදී ගන්නෙ කියලා. We read the Bible. අපි බයිබලේ කියවනවා. John chapter 8, verse 32. Yohan 8:32 පදේ කියනවා. And you shall know the truth, and the truth shall make you free. ඔබ සත්‍ය දැනගන්න කල සත්‍ය ඔබව නිදහස් කරනවා ඇත. You shall know the truth. You shall ginosko the truth. ඔබ සත්‍ය ginosko කරගන්න විට. And that truth shall make you free. ඒ සත්‍යතාවය කරන කොටගෙන ඔබ නිදහස ලබනවා. Once we have received a spiritual revelation from the Word of God, it will work in us, and we will cause it to work in us, and it shall make us free. අපි ඒ දෙවියන් වහන්සේගේ වචනයෙන් ලබන එළිදරව්ව කරන කොටගෙන අපි ඒ දේ ලබා ගත්තට පස්සේ ඒ දෙන් අපි නිදහස් වෙනවා. In read that later. Then the next thing about ginosko I want to say is it is a complete knowledge. අපිට සම්පූර්ණ දැනගැන්මක් අවශ්‍යයි. It is not a partial knowledge, it is a complete knowledge on its own. සම්පූර්ණ දැනගැනීමක් නැත් ඒ භාගයට දැනගැනීමක් නොවේ. But it's a revelation knowledge. ඒ එළිදරව් වීමේ දැනගැන්මක්. If we turn to 1 Corinthians chapter 2 අපි 1 කොරින්ති දෙවන පරිච්ඡේදයට පෙරලගමු. Where Pastor Roshan has been preaching a lot, but I want us to look at verse 8. අපි දෙවන පරිච්ඡේදයේ 8 වන පදයට පෙරලගමු. 1 Corinthians chapter 2 verse 8. 1 කොරින්ති 2:8. Got so much writing on some of these pages. None of the rulers of this age understood it. Understood there is ginosko, for if they had, they would not have crucified the Lord of glory. දෙකේ අට ඒ ප්‍රඥාව මේ ලෝකේ මුලා දෑනින්ගෙන් ඒ ප්‍රඥාව එතන ginosko මුලා දෑනින්ගෙන් කිසිවෙක් නොදනි දැනගෙන සිටියානම් ඔවුන් මහත් තත්වයේ ස්වාමින් වහන්සේව කුරුසෙහි ඇනගසන්නේ නැත. If the rulers at the time of Jesus Christ had spiritual revelation of who he was, they would never have crucified him. ඒ කාලේ හිටපු ඒ ආණ්ඩුක බලය තිබුණ අය යේසුස් වහන්සේ ගැන ආත්මිකව එළිදරව්වක් තියුණා නම් කවදාක්වත් උන්වහන්සේව ඇනගසන්නේ නැහැ. They knew they had heard with their heads who he was, but they had not spiritually understood. They had had no revelation, so they were very happy to crucify him. ඔවුන් ඔහු ගැන අහලා තිබුණ නමුත් ආත්මික එළිදරව්වක් තිබුණේ නැති නිසා ඔවුන් ලෙහෙසියෙන්ම උන්වහන්සේව කුරුසපත් කරා. Ginosko is the beginning of our spiritual journey. Ginosko කියන්නේ අපගේ ආත්මික ගමන තුළ මුල් කාලයයි. Aido කියලා කියන්නේ Aido is when you have Ginosko is complete knowledge. Aido is a complete transaction. Ginosko කියලා කියන්නේ සම්පූර්ණ දැනගැනීමයි. නමුත් Aido කියලා කියන්නේ ඒකේ ඝනදෙනු කිරීමක් සිදු කිරීමයි. Right, Dinky came and bought the perfume to Dilhara. Rod came and bought the biscuits to Tammy. ඒ Dinky perfume එක සුවඳ විලුම් ජාර්තේ අරගෙන දුන්නා. ඇගේ අම්මට Rod ඇවිල්ලා ඇගේ බිරිඳට අරගෙන දුන්නා biscuit packet එක. They were no longer ideas that these people were having. They now had it in their hands. ඔවුන්ගේ අදහස් සිතුවිලි පමණක් නොවේ ඔවුන්ගේ අතට ලැබුණා මේ දේ. Right? It was now being owned by them. It was with them. Totally and utterly it was theirs. සම්පූර්ණයෙන්ම ඔවුන් ඒ දේ ලැබුවා අත්පත් කරගත්තා. And Aido is when we have and we own that revelation. Aido කියලා කියන්නේ අපි ඒ එළිදරව්ව අත්පත් කරගත්තාම. Ginosko says I know God can heal me. ginosko කියන්නේ මම දන්නවා දෙවියන් වහන්සේට පුළුවන් මාව සුව කරන්න. Aido says I know God has healed me. අයිඩෝ කියලා කියන්නේ මම දන්නවා දෙවියන් වහන්සේ මාව සුව කරලා ඉවරයි. Now I might actually still be having physical symptoms at that time, but there is something within my spirit that has received it and said, "Yes, I know I am healed." මගේ ශාරීරික තාමත් වේදනා තියෙන්න පුළුවන් සලකුණු ඒ රෝගය කරන කොටගෙන නමුත් මගේ ආත්මේ මම දන්නවා මම සුවය ලැබලා ඉවරයි කියලා. Ido is when it has become mine. Ido කියලා කියන්නේ ඒ දේ මගේ වෙලා ඉවරයි. There is no more assumptions, there is no more revelation. නිගමනයක් කිරීමක් නැහැ. එලිදරව් වීමක් නැහැ. දැන් අපි දන්නවා ඒ දේ මගේ කියලා. Chrysostom, just use the King James because it's much easier, okay? John chapter 8 verse 55. You have that straight on your computer, don't you? Yohan ate 55 වෙනි පදයට අපි පෙරලගමු. John chapter 8 verse 55. This Johann is Jesus speaking. Ate 55 Jesus වහන්සේ කතා කරනවා. Now that's in Spanish. Here Jesus is speaking. Jesus වහන්සේ කතා කරනවා. At the end he says, he's talking about the Father, but I know him. Jesus says about the Father, I know, I do the Father. මම උන්වහන්සේ අඳුනමි. Jesus වහන්සේ පියාණන් වහන්සේව අඳුනමි. එතන Jesus වහන්සේ තමයි කියන්නේ පියාණන් වහන්සේ ගැන. I do the Father. Mama Ido karanawa piyanan wahanse. I don't have a revelation of the Father. I know him. Elidara wimak nevey mama dannawa e gana. I have seen him. Mama unwahanseva dakala tibenawa. At the top there, etana uda, it says you have not known him, but I know him, and I should say no, okay. No, it's okay. Just keep to Ido. Jesus has seen the Father. He knows him for himself. Jesus වහන්සේ පියාණන් වහන්සේව දැකලා තියෙනවා. උන්වහන්සේ තමන්ව දන්නවා දෙපියාණන් වහන්සේ ගැන. Right? In Ephesians chapter 1 verse 18, we get a clue how we can receive Ido. Ephesians 1:18 වෙනි පදේ අපිට දැනගන්න පුළුවන් කොහොමද අපි Ido දැන ගැනීම ලබා ගන්නෙ කියලා. Ephesians 1:18. සිංහල බයිබලයේ 19 වන පදය. The eyes of your understanding being enlightened, that you may know, that you may Ido, what is the hope of his glorying and what the riches of the glory of his inheritance in the saints. ශුද්ධවන්තයන් තුල වූ උන්වහන්සේගේ උරුමයේ මහිමේ සම්පත කිමෙක්ද කියාත් අදහන්නා වූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත් නුඹලා දැනගන්න පිණිස එතන Ido නුඹලා සිත් නැමැති S පහදන ලෙසත්ය. That we may know, that we may Ido. නුඹලා දැනගන්න පිණිස එතන දැන ගැනීම Ido. And here it tells us how at the beginning the eyes of your understanding being enlightened, we begin to see it. නුඹලාගේ සිත් නැමැති S පහදන ලෙසත් 19 වෙනි පදයේ සිංහල බයිබලයේ. Right, when the perfume was bought, when the biscuits were bought, suddenly they had it in front of them, they were seeing it. Perfume එක ගත්තාම සුවඳ විලුම් නැත්නම් බිස්කට් ලැබුණාම ඔවුන් දැක්කා උන් ඉදිරියෙන් ඒ දේ තිබුණා. It was really there, right? ඇත්ත වශයෙන්ම ඒ දේ තිබුණා ඔවුන් ගැතේ. In spiritual terms it's the same thing. We have to begin to not just know that it's real, but we have to begin to see it with our spiritual eyes so that we see it in our hands, we see it. ආත්මික තලෙත් අපි නිකන් මනසෙන් ඒ දේ ගැන දැන ගැනීම පමණක් නෙවෙයි අපි ඒ දේ දකින්න අවශ්‍යයි අපේ අත්වල ඒ දේ අපි තිබෙන්න අවශ්‍යයි. Amen. Amen. 2 Corinthians 5:17, one of our most foundational verses. ඒ 2 කොරින්ති 5:17 අපේ ඉතා අතිවාරම් පදයක් ඒ පදය. If any man young is in Christ, he is a new creation. The old has gone. Ido, look, see, the new has come. යම් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවද ඔහු අලුත් මැවිල්ලක්ය බලව පරණ දේ පහව ගොස් ඇත මෙන්න සියල්ල අලුත් වෙලා තිබෙනවා. එතන බලව ඒ Ido දැන ගැනීමයි. We have to see it. We can't just have the revelation that God loves me, but we have to see that the new creation is I am the new creation. අපි ඒ දේ දකින්න අවශ්‍යයි. මම තමයි නව මැවිල්ල කියලා. And very often what happens to people as Christians is they get a ginosko revelation. කිතුනුවන් හැටියට බොහෝ අවස්ථාවන්වල ගිනෙස්කෝ එළිදරව්ව උන්ට පැමිණෙනවා. I know God can heal. මම දන්නවා දෙවියන් වහන්සේට පුළුවන් බව. I know God can protect. සුව කරන්න පුළුවන් මට රැකවරණය දෙන්න පුළුවන්. I know that God loves me. මම දන්නවා උන් වහන්සේ මට ප්‍රේම කරන බව. And we have a spiritual revelation of it. ආත්මික එළිදරව්වක් තියෙනවා අපිට. We have ginosko. ginosko එළිදරව්වීම තිබෙනවා අපිට. But we haven't yet come to actually see it and own it and be holding it. නමුත් අපි ඇත්ත වශයෙන්ම ඒක අත්පත් කරගෙන නැහැ. අපි ඒ දේ ඇත්තටම දකින්නේ නැහැ අපි තුල ඇති බව. We're holding on to the revelation rather than the reality. අපි ඒ එළිදරව්ව අල්ලගෙන ඉන්නවා ඒ සත්‍යතාවය අපි අත්පත් කරගන්නේ නැතුව. Now the revelation is good. එළිදරව්වීම ඉතා වැදගත් යහපත් God wants to take us further. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි තව දුරටත් ඉදිරියට ගෙන යාමයි. Which is why this month of focus is so brilliant. ඉතා වැදගත් මේ අවධානය යොමු කිරීමේ මාසය ඒක නිසා. And if we are going to function in our year of triumph, we have to go from ginosko to eido. අපි මේ විජයග්‍රහණයේ වසර තුල ක්‍රියා කරන්න නම් ඒ ginosko එළිදරව්වීමෙන් අපි eido එළිදරව්වට ඇතුල් වෙන්න අවශ්‍යයි. Amen. 1 John 3 verse 1. එක යොහාන් 3 පළවෙනි පදයේ කියනවා Behold what manner of love the Father has lavished on us that we should be called children of God. That word behold is eido. See. එක යොහාන් 3 පළවෙනි පදය අපි දෙවියන් වහන්සේගේ දරුවෝයි කියන ලබන පිණිස ලෙස පියාණන් වහන්සේ කෙමදු ප්‍රේමයක් අපට දී වදාළසේකයි බලාපල්ලා. එතන බලාපල්ලා eido. Eido. We have to see it. We can't just know the love of God. We have to see the love of God and take it. අපි මේ ප්‍රේමය ගැන දැනගෙන සිටින්න බෑ. අපි 얘 දේ අත්පත් කරගන්න අවශ්‍යයි. One verse I loved which I found last night was Hebrews 11 verse 13. මම ඉතාමත් ප්‍රිය කරන වචනයක් තමයි Hebrew 11 වන පරිච්ඡේදයේ 13 වන පදය. Hebrews 11 is talking about the people of faith. දෙවියන් වහන්සේගේ ඇදහිල්ල තුල සිටින සෙනග ගැන තමයි කතා කරන්නේ 11 වන පරිච්ඡේදයේ. All the mighty men in the Old Testament are mentioned there for their faith. පරණ ගිවිසුමේ ඇදහිල්ලේ මිනිසයන් ගැන බොහෝ සඳහන්ව තිබෙනවා මේ ස්ථානයේ. And it says this in verse 13. 13 වන පදයේ මෙසේ සඳහන් වෙනවා. All these people were still living by faith when they died. They did not receive the things promised. They only saw them and welcomed them from a distance. They only saw them, is eido. මොවුන් සියල්ල පොරොන්දු නොලැඹ දුරදී ඒවා දැක. එතන දැක කියන එක eido. දැක ප්‍රසන්න වී පොළොවෙහි තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව කියාදී ඇදහිල්ල ඇතිව මැරුණෝය. Right? So they were men of faith. They had the revelation that God was going to do something. Abraham had the revelation that God was going to give him the whole world, right? ආබ්‍රහම්ට ඇදහිල්ල තියුණා මුළු ලෝකෙම දෙවියන් වහන්සේ ඔහුට දෙනවා කියලා. He had ginosko. ginosko එළිදරව්වීම තිබුණා ඔහුට. This verse shows us more than that. නමුත් මේ පදයෙන් අපිට ඊට වඩා වැඩි දෙයක් පෙන්눔 කරනවා. By faith at the hillin they had received it and they had seen it they were holding it own labagatta own ede atpat karagatta that was how their faith was so strong because it wasn't just a revelation but it was something that they were seeing with amen. The eyes of their spirit amen ownge aathmika aswalin me adahille manushyan me de dakka ownta tribuna samanya manase elidarawwak pamanak noy And we can have revelations in our life of what God is going to do through us and for us. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් අපි තුලින් කරන්න යන දේ ගැන අපට එළිදරව් තිබෙන්න පුළුවන්. We can have ginosko. ginosko එළිදරව්වීම අපට තිබෙන්න පුළුවන්. This verse teaches us that we can eido things in the spirit of what God is going to do for us. අපට මේ පදයෙන් දැනගන්න පුළුවන් අපිට ආත්මිකව ආත්මික තලයේ eido කරගන්න පුළුවන් දෙවියන් වහන්සේ අපට කරන්න යන දේ ගැන. We aren't just living on revelation, but we are living by spiritually receiving and owning. අපි God has given us. ඒ ආත්මික එලිදරව් වීමක් ලැබනවා පමණක් නොවේ අපි ඒ දේ දකලා අපි ඒ දේ අත්පත් කරගන්නවා දෙවියන් වහන්සේ අපට දෙන්න යන දේ. We might not have received it into our hands or into our lives. අපේ අතට ලැබිලා නැතුව ඇති අපේ ජීවිතයට ඒ දේ ලැබලා නැතුව ඇති තමයි. But in the spirit we have idoed it. ආත්මිකව අපිට පුළුවන් ඒ දේ අයිඩෝ කරගන්න. In the spirit we have had the complete transaction. අපිට ආත්මික තලයේ සම්පූර්ණයෙන්ම ඒ ඝනදෙනු කිරීම සිදු වෙලා තිබෙන්න පුළුවන්. Right, and as we spend time in the word of God in this month of focus, we will receive ginosko and we will move into ido. මේ අවධානය යොමු කිරීමේ මාසේ අපි වචනය සමග වඩ වඩා කාලය ගත කරන අතර අපි ඒ ගිනෙස්කෝ එලිදරව් වීම ලබාගෙන අයිඩෝ තුලට ඇතුල් වෙන්න පුළුවන්. Amen. Amen. Amen. The ginosko and the ido very often other people won't see. ගිනෙස්කෝ අයිඩෝ එලිදරව් වීම බොහෝ අවස්ථාවල අන් මනුෂ්‍යයා දකින්නේ නැහැ. But they are fundamentally important if we are going to be having a year of triumph. නමුත් විජයග්‍රාහී වසර තුල අපි ක්‍රියා කරන්න නම් ඉතාමත්ම වැදගත් මේ දැන ගැනීම. So we get to the third one. දැන් අපි තුන්වෙනි කාරණාව බලන්න යනවා. Epignosis. Epignosis දැන ගැනීම. And the word, the phrase for this is completeness of knowledge. ඒ දැනුම සම්පූර්ණයෙන්ම ඇති කර ගැනීමයි. Ginosko is complete knowledge. Ginosko කියලා කියන්නේ සම්පූර්ණ දැන ගැනීම. Ido is complete transaction. Sampurna ganadenu kirimak sidu kirimai. Epignosis is completeness of knowledge. Epignosis kiyala kiyanne e danuma tula sampurna bavata patvimai. Is knowledge with relationship. Sambandhatave athiva danuma thaba ganima. Tammy ate the biscuit. Tammy කෑම බිස්කට් එක. Dilhara put on the perfume. Dilhara e suwanda viluun damma sharire. There was an interaction and there was an involvement between the person and the thing. Pudgalaya saha e pavichchi kalapu dravya athara sambandhatawayak naththam ganadenu kirimak siduuna. The two things became one. E කාරණා දෙක එකක් බවට පත් වුණා. They were no longer just a revelation, they were no longer just something they were holding. They were completely intertwined with each other. ඒ එලිදරව් වීමක් පමණක් නෙවෙයි, අතෙන් අල්ලාගෙන හිටිය දෙයක් පමණක් නෙවෙයි. ඔහු ඒ දේ ඇගේ ඔහු ඒ දේ පාවිච්චියට ගත්තා. Epignosis is when you what you have been having faith for and what you have been seeing and what you have taken hold of becomes part of who you are. Epignosis දැන ගැනීම කියලා කියන්නේ ඔබ ඒ සිහින මවපු දේ ඔබ අල්ලාගෙන එදේ ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත්වීමයි. Amen. Amen. Isn't that a wonderful thing? අනර්ගයි නේද? And God is wanting us in every area of our life to go from gnosis to ginosko to ido to epignosis. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතයේ තුල සියලුම කාරණා තුල gnosis දැනගැනීමෙන් ginosko දැනගැනීමට ගිහිල්ලා ginosko තුලින් ido දැනගැනීමට ගිහිල්ලා ido තුලින් epignosis දැනගැනීමට ඇතුල් වීමයි. And epignosis can increase and increase in us. Epignosis ඒ දැනගැනීම අපගේ ජීවිතේ දිගින් දිගටම වර්ධනය වෙන්න පුළුවන්. I was thinking of an example when I first came to Sri Lanka. මම උදාහරණයක් ගැන හිතුවා මම ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාවේ. I had faith මට ඇදහිල්ල තිබුණා that God would provide all the money I needed to travel everywhere by bus. බස් එකේ මට ලංකාවේ පුරාම යන්න අවශ්‍ය සල්ලි දෙවියන් වහන්සේ මට දෙයි කියලා. And I traveled everywhere by bus. මම හැම තැනම ගියේ බස් රථේ. When we got married, we had faith that God would provide all the money that we needed for the petrol for our motorbike. අපි විවාහ වුණාම අපිට ඇදහිල්ල තිබුණා ස්වාමින් වහන්සේ අපේ මෝටර් බයික් එකට අවශ්‍ය පෙට්‍රල් ඉන්ධන ගහන්න සල්ලි දෙයි කියලා. So my epignosis had grown from bus fare to bike petrol. මගේ epignosis දැනගැනීම වර්ධනය වුණා ඒ බස් ගාස්තු ලැබීමෙන් ඒ බයික් එකට ඉන්ධන වලට සල්ලි වලට. And then after a few years අවුරුදු කිහිපයකට පස්සේ our epignosis of God's provision increased that we could buy our small van. අපි ඒ බයික් එකට පෙට්‍රල් ඉන්ධන ඒ මට්ටමේ සිට අපගේ epignosis දැන ගැනීම වර්ධනය වුණා අපේ පොඩි වෑන් රථයට ඉන්ධන ගසන්න. And then our epignosis of God's provision increased again that God could provide for us for our bigger van. ඊට පස්සේ epignosis දැන ගැනීම වර්ධනය වුණා දෙවියන් වහන්සේගේ සැපවීම තුල ඒ කුඩා වෑන් එක නෙවෙයි ඒ ලොකු වෑන් එකට ඉන්ධන ගහන්න. And now God is training us in epignosis so that we can buy a new van. Hallelujah. දෙවියන් වහන්සේ අපිව පුහුණු කරමින් පවතිනවා. දෙවියන් වහන්සේ අලුත් වෑන් එකට ඉන්ධන ගහන්න epignosis දැනුම ලබන පිණිස. Okay, so we start with a little bit of epignosis and then as our gnosko increases, our eido increases, our epignosis increases again and epignosis changes our life. Hallelujah. අපි කුඩා දෙයින් පටන් ගන්නවා ඒ gnosis දැන ගැනීම තුළ ඊට පස්සේ gnosko දැන ගැනීමට පරිවර්තනය වෙනවා eido දැන ගැනීමට පරිවර්තනය වෙනවා එවිට epignosis දැනගැන්ම තුළ ජීවත් වෙන්න පුළුවන් වෙනවා. What we epignosis changes us. අපි epignosis කරන දේ කරනකොටගෙන අපේ ජීවිතය වෙනස් වෙනවා. This is what Rhapsody said this morning. අද උදෑසන යථාර්ථයේ රිද්මේ මේ දේ කිව්වා. The beginning of the third paragraph says this. තුන්වෙනි පරිච්ඡේදයේ මුල. It's important that we get to know the word of God in truth and live by the vital realities of his word. Knowing and living, that is epignosis, right? Part of the ministry of the Holy Spirit in your life is to make the word of God that has been consummated in the redemptive plan of God real in your life. දේ වචනයේ හි සත්‍යතාවයෙන් අප දැන ගැනීම ඉතාමත් වැදගත්ය. එසේම එහි වැදගත් යථාර්ථයන්ගෙන් ජීවත් විය යුතුය. ශුද්ධාත්මයන්න් වහන්සේගේ සේවයේ එක් කොටසක් වන්නේ දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම සම්පූර්ණ කර ඔබගේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් කිරීමය. The word of God becomes real in your life. That is the working of epignosis. දෙවියන් වහන්සේගේ වචනය සත්‍යතාවයක් බවට පත්වෙනවා අපගේ ජීවිතේ එය epignosis දැන ගැනීමයි. And every time we read the word of God, we have the opportunity for the word of God to become real in our life. අපි වචනය කියන හැම අවස්ථාවකම අපට අවස්ථාව ලැබෙනවා වචනය අපේ ජීවිතේ සත්‍යතාවයක් වන පිණිස. 2 Peter chapter 1. දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදය. I'm going to sit here for a while. I'm going to sit here for a while. අපි මේ දේ බලමු වෙලාව අරගෙන. But I'll tell you what. Just before we go there, can you just turn to 2 Timothy chapter 3 verse 7? අපි ඊට කලින් පෙරලගමු 2 තිමෝති 3:7ට. A very interesting verse I read last night. ඊට වැදගත් Bible පද මම ඊයේ කියවපු. Verse there that says, always learning, but never able to acknowledge the truth. Never able to epignosis the truth. නිතර ඉගෙන ගන්න නමුත් කිසි කලකත් සත්‍ය දැන ගැනීමට පැමිණෙන්නට බැරි වූ. Verse 7. Okay, always learning. They're always studying, but never coming to epignosis. නිතරම ඉගෙන ගන්නවා නමුත් කවදාක්වත් epignosis සත්‍යතාවය පැමිණිලා නැහැ. And God does not want us to be always learning and never coming to epignosis. God is wanting what we learn to become epignosis to us that it changes our lives. මෙතන කියන්නේ අපි ඉගෙන ගන්න දේ වචනේ කියවන දේ කවදාක්වත් epignosis දැන ගැනීමට නැත්නම් වර්ධනයට පැමිණෙන්නේ නැහැ කියලා. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ඉගෙන ගන්න දේ තුළ අපි epignosis දැන ගැනීමට වර්ධනය වීමයි. Amen. 2 Peter chapter 1. දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදය. Pastor Roshan has done some of this and I'll just touch on it quickly some of it. Pastor Roshan මේ දේ සමහරක් උගන්වලා තියෙනවා. Verse 2. Grace and peace be yours in abundance through the knowledge of God and of Jesus our Lord. Through the epignosis. දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් එතන දැන ගැනීම epignosis දැන ගැනීමයි අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට ප්‍රගුණ වේවා. How does that work? කොහොමද ඒ දේ සිදුවෙන්නේ? That means as we get to know this God. මේ දෙවියන් වහන්සේ අපි දැනගන්න විදිහ. As we spend time with him. වචනය සමඟ අපි කාලය ගත කරන විට as we fellowship with him උන්වහන්සේ සමඟ සම්බන්ධතාවයේ යෙදෙන විට as we study his word වචනය අධ්‍යයනය කරන විට we are amazed by his grace අපි පුදුම වෙනවා උන්වහන්සේගේ අනුග්‍රහය ගැන this god loves us මේ දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරනවා i don't deserve it මම ඒක වටින්නේත් නැහැ ඒ ප්‍රේමය ලබන්න. But he sent Jesus. උන්වහන්සේ යේසුස් වහන්සේ වේවා. To die for me. මා වෙනුවෙන් මැරුණ බැරෙන පිණිස. So that the death I deserved he took. ඒ මට විඳින්න තිබෙන මරණය උන්වහන්සේ මා වෙනුවෙන් ගත්තා. And the life he deserved he gave to me. උන්වහන්සේට තිබ්බ ජීවිතය උන්වහන්සේ මට දුන්නා. That is grace. ඒ අනුග්‍රහයයි. And we love that grace. අපි ඒ අනුග්‍රහයට ඉතාමත්ම ප්‍රිය කරනවා. And we love the God of that grace. ඒ දෙවියන් වහන්සේ අනුග්‍රහය අපට දෙන දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා. And what is epignosis? Epignosis is when I begin to see that and own it and love it and it becomes part of me. Epignosis කියලා කියන්නේ මම ඒ දේ දැකලා මම ඒ දේ අත්පත් කරගෙන ඒ එපිග්නොසිස් දැන ගැනීම මගේ ජීවිතයේ කොටසක් බවට පත්වීමයි. And that is how grace is multiplied to me. ඒ වගේ තමයි අනුග්‍රහය මගේ ජීවිතයේ ප්‍රගුණ වෙන්නේ. The more I epignosis his grace. අනුග්‍රහය මම එපිග්නොසිස් කරගන්න ගන්න. The more that I epignosis his God of grace. මේ දෙවියන් වහන්සේ අනුග්‍රහයේ දෙවියන් වහන්සේව මම එපිග්නොසිස් කරන්න. The more that grace is multiplied to me. ඒ වැඩි වැඩියෙන් ඒ අනුග්‍රහය ප්‍රගුණ වෙනවා මගේ ජීවිතේ. There is a fellowship that is going on. සම්බන්ධතාවයක් තිබෙනවා. And the more that I fellowship, the more grace comes to me, the more peace comes to me. මම ඒ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න වඩ වඩා සමාධානයත් අනුග්‍රහයත් මගේ ජීවිතේ ප්‍රගුණ වෙනවා. It's not about a prayer line and saying, "Pastor, I want to know the grace and the peace of God." ඒ යාඥාවක් නෙවෙයි පාස්ටර් මට ඕන දෙවියන් වහන්සේගේ සමාදානයත් අනුග්‍රහයත් ලබා ගන්න කියලා. It's about me fellowshipping with this God of grace and this God of peace and that grace and peace is multiplying to me. මම ඒ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය තුළින් ඒ අනුග්‍රහයත් සමාදානයත් ප්‍රගුණත්වය මගේ ජීවිතේ භුක්ති විඳීමයි. Verse 3. තුන්වෙනි පදේ I'll read it in the NIV, it'll come up on King James there. His divine power has given me, has given us everything we need for life and godliness through our knowledge of him who called us by his glory and goodness. Now keep going. Through these, through what? Through his glory and his goodness, he has given us his very great and precious promises, so that through those promises we might escape the corruption in the world and participate in the divine nature. තුන සහ හතර වන පදය දෙක පේත්‍රුස් මක්නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්ත කමින් අප කැඳවාගත් තැනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍යමය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ඒ කරන කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඉතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමින් නුබලාව ගැලවී ඒ පොරොන්දු කරන කොටගෙන දේව සභාවට පංගුකාරයන් වන පිණිසය. In verse 3, the word knowledge there is epignosis. තුන්වන පදයේ දැන ගැනීම epignosis දැන ගැනීමයි. Now when you read these two verses they are mind-blowingly amazing, right? මේ පද දෙක කියවනකොට අපිට හිතා ගන්නවත් බෑ හරිම පුදුමයි. And there is an order that things happen. යම් දේවල් සිදුවෙන ඒ සැලැස්මකට අනුව තමයි සිදුවෙන්නේ ක්‍රමානුකූලව. Through God's glory and goodness. දෙවියන් වහන්සේගේ මහිමත් යහපත්කම He gives us his promises. කරන කොටගෙන උන්වහන්සේගේ පොරොන්දු අපට දෙනවා. And the promises are what we read in the word of God. ඒ පොරොන්දු අපි දේව වචනයේ කියවෙන පොරොන්දු. And as we meditate on those promises. අපි ඒ පොරොන්දු මෙනෙහි කරන විට The divine power, the dunamis power of God works in us. ඒ දුනාමිස් බලය අපි තුල ක්‍රියාත්මක කරනවා. And we receive epignosis. අපි ඒ epignosis දැන ගැනීම ලබනවා. God takes us on a journey with his promises from knowing them to having a revelation to seeing them, to them being part of us. දෙවියන් වහන්සේ අපිව යම් ගමනක ගෙන යනවා ඒ එළිදරව්ව තබා ගැනීමෙන් ඒ දේ දැකීමෙන් ඒ එළිදරව්ව අපගේ ජීවිතයේ කොටසක් බවට පත්වීම පිණිස. And as we epignosis things, two things happen. අපි ඒ දේ epignosis කරනකොට කාරණා දෙකක් සිදු වෙනවා. First of all, we flee the corruption of the world. මේ ලෝකයේ තියෙන දුෂ්කමින් අපි එළියට පැමිණෙනවා. And secondly, we participate in the divine nature. දිව්‍යමය ස්වභාවය තුල අපි පංගුකාරත්වයේ දරනවා. Hallelujah. So that we live a we have life and godliness. අපි ඒ ජීවිතයේ ශුද්ධකමේ පවතින පිණිස. Hallelujah. There is an outworking of epignosis. Epignosis දැන ගැනීම ප්‍රකාශ වීමක් සිදු වෙනවා අපි තුලින්. Epignosis causes us to run away from what is not godly. Amen. Epignosis දැන ගැනීම කරන කොටගෙන ඒ දෙවියන් වහන්සේගේ නොවන දෙයින් අපිව වෙන් කරනවා. Hallelujah. It causes us to run away from wrong relationships. වැරදි සම්බන්ධතාවයන් වලින් අපිව තුරන් කරනවා epignosis දැන ගැනීම කරන කොටගෙන. It causes us to turn the internet off when there's something that we shouldn't be watching. වැරදි දෙයක් අන්තර්ජාලයේ යනවා නම් ඒ කම්පියුටර් එක ඔෆ් කරනවා අපි epignosis දැන ගැනීම තිබෙනවා. It causes us to run away from bad attitudes. ඒ වැරදි ආකල්ප වලින් අපිව පහ කරනවා epignosis දැන ගැනීම තිබෙනවා. Causes us to run away from arguments. අපි විවාද කිරීම වාද විවාද කිරීම ભેද කිරීමෙන් තුරන් කරනවා මේ දැන ගැනීම තිබෙනවා. We escape the corruption of the world. මේ ලෝකයේ දුෂ්කමින් අපිව තුරන් වෙනවා. And that is a wonderful gift to us. ඉතාමත් අනර්ග දීමනාවක් මේකට. Because the world is chasing after us. මන්ද ලෝකේ අපි පසුපස එනවා. And as we epignosis God, we can run away. We can escape that corruption. Yes. අපි ඒ දෙවියන් වහන්සේව epignosis දැන ගැනීමට ආවහම ඒ ලෝකේ දුෂ්කමින් අපට වෙන් වෙන්න පුළුවන්. Meditate on that this week. මේ සතිය තුල ඔබ මේ දේ මෙනෙහි කරන්න. Where the world is chasing after you, as you epignosis the love and the grace of God, His divine power work in you and enable you to escape that corruption. Amen. ලෝකයේ ඔබ පසුපස ලුහු බඳිනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ කාරණා තුල යෙදিলা උන්වහන්සේගේ දිව්‍යමය බලය කරන කොටගෙන උන්වහන්සේ තුල epignosis දැන ගැනීමට ඔබට පැමිණෙන්න පුළුවන්. And as we escape the corruption, what do we take hold of? We aren't left with a vacuum. What happens? We participate in the divine nature. අපි ලෝකයේ තියෙන දුෂ්කමින් වෙන් වෙනකොට කුමක්ද අපගේ ජීවිතයට සිදුවෙන්නේ? අපි හිස්කමක් අපට එන්නේ නැහැ. ඒ දිව්‍යමය කාරණා තුල පංගුකාරත්වය අපට ලබා ගන්න පුළුවන්. ආමෙන්. Participation is an active thing. ඒ පංගුකාරත්වය දැරීම ක්‍රියාශීලී දෙයක්. Hallelujah. Participation does not mean you sit at the back of a meeting or you sit anywhere and you just go. පංගුකාරත්වයේ දැරීම කියලා කියන්නේ ඔබ යම් ස්ථානයක ඉඳලා නිකං බලාගෙන සිටීම නොවේ. That is not participation. ඒ පංගුකාරත්වයේ දැනීම නොවේ. Participation is when you are involved in it. යම් දෙයක් තුළ ක්‍රියාශීලීව සිටීමයි පංගුකාරත්වය කියලා කියන්නේ. And when we epignosis God, we will participate in the divine nature. We will be involved in it. අපි epignosis කරාම දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ දැනුම අපි ඒ තුල ජීවත් වෙනවා. Now read this, right? We have read this, done this before in church, but I want to do it very quickly again from verse 5. 2 Peter. 2 Peter. Yeah. For this very reason, right? For this very reason, the fact that we are escaping from the corruption of the world and we are participating in the divine nature for this very reason. අපි 2 පේත්‍රස් 1 පස්වන පදයේ සිට කරන්න හදන්නේ ඊට කලින් අපි බැලුවා ලෝකයේ තෘෂ්ණාවෙන් අපි ඉවත් වෙලා දෙවියන් වහන්සේගේ දිව්‍යමය පංගුකාරත්වයට පැමුණාට පස්සේ කුමක්ද සිදු වෙන්නේ කියලා. Because you have epignosis. Epignosis දැන ගැනීම තිබෙන නිසා. Make every effort to add to your faith goodness. ඔබ සියලුම උත්සාහයන් දරන්න ඔබගේ ඇදහිල්ලට එකතු කරගන්න යහපත්කම. Right? Faith has it means we have revelation. ඇදහිල්ල කියන්නේ අපිට එළිදරව්ව තිබෙනවා. And James teaches us that faith without works is dead. යාකොබ් පොතේ කියවෙනවා ඇදහිල්ල ක්‍රියාව නැත්නම් ඒක මරණයක් වනිවැනි කියලා. Revelation and knowing stuff without living it has got no value. එළිදරව්ව පමණක් තිබෙනවා නම් ඒ දේ ජීවත් වෙන්නේ නැත්තේව කිසිම වටිනාකමක් නැහැ. Because we are participating in this divine nature, make every effort. Amen. අපි මේ දිව්‍යමය කාරණා තුල පංගුකාරත්වයේ දරන නිසා සියලුම උත්සාහයන් දරන්න to add to your faith goodness. ඔබගේ ඇදහිල්ලට යහපත් කම එකතු කරන්න. It doesn't say if you feel like it. ඔබට හැඟෙනවා නම් පමණක් නොවේ කියලා කියන්නේ නැහැ. If it's easy. ලෙහෙසි නම් පමණක් කියලා කියන්නේ නැහැ. If everybody around you is doing the same thing. ඔබගේ අවතාරයත් ඒ දේම කරනවා නම් කියලා කියන්නේ නැහැ. If you don't feel you've waited for God too long. අපි දෙවියන් වහන්සේට ගොඩාක් කාලයක් හිටියා කියලාත් අනුව නෙවෙයි. No. Make every effort to add to your faith. හැම උත්සාහයක්ම දරන්න. ඔබගේ ඇදහිල්ලට යහපත් කම එකතු කරන්න. To do the right thing. නිවැරදි දේ කරන පිණිස. Stop lying. Stop cheating. Stop doing dishonest things. වැරදි දේ කිරීමෙන් වළකින්න බොරු කීමෙන් ඔබ වළකින්න. Do the right thing. නිවැරදි දේ ඔබ කරන්න. Then very interesting to me. After that it says and add make every effort to add to your goodness. It doesn't stop there. එතන යහපත්කම සිංහල බයිබලයේ කියන ගුණයද කියලා එතනින් නවතින්නේ නැහැ. Epignosis දැන ගැනීම එතනින් නවතින්නේ නැහැ. It is working in us. අපි තුල ඒ දේ ක්‍රියාත්මක වෙනවා. And it says add to your goodness knowledge. ගුණය සමග දැන ගැනීමද එකතු කරන්න. Do you know what the word for knowledge is there? එතන දැන ගැනීම කුමක්ද කියලා ඔබ දන්නවද? It is gnosis. Gnosis දැන ගැනීමයි. Add to your goodness gnosis. ඔබගේ ගුණය සමග gnosis දැන ගැනීම එකතු කරන්න. What does that mean? ඒකෙන් කියන්නේ මොකක්ද? That means you know 2 Peter 3:17 it says grow in the grace and knowledge grow in the grace and gnosis of our Lord Jesus Christ. ඒ දෙක පේත්‍රස් එකේ දෙකේ කියනවා දැන ගැනීමෙන් 3:17 කියනවා දැන ගැනීමෙන්ද අනුග්‍රහයෙන්ද වර්ධනය වෙන්න කියලා ප්‍රගුණ වෙන්න කියලා. God wants us to grow in our gnosis of him. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි gnosis දැන ගැනීම තුල වර්ධනය වීමයි. What does that mean? මොකක්ද ඒකෙන් අර්ථවත් වෙන්නේ? Study your Bible. වචනය අධ්‍යයනය කරන්න බයිබලෙ. Spend time reading and studying your Bible. කාලය ගත කරන්න බයිබලය අධ්‍යයනය කරන්න. Hebrews 4:12 says the word of God is living and active. Hebrew 4:12 කියනවා දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්යි කියලා. As we study it we grow in gnosis and that word of God in us it might be gnosis but it is living and active in us and soon the Holy Spirit will click and he will cause that gnosis to become ginosko to become ido to become epignosis. අපි ඒ වචනය දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි දෙවියන් වහන්සේගේ වචනය බලවන්තයි අපි මේ වචනය අධ්‍යයනය කරනකොට ඒ gnosis දැනගැනීම ginosko බවට පරිවර්තනය වෙලා ginosko දැනගැනීම ido වෙලා ඊට පස්සේ අපි epignosis තුල ජීවත් වෙනවා. Like the two ladies if they had not looked at the Kiehl's magazine they would not know what they could have bought. පත්තරය වුන් කියෙව්වේ නැත්තම් වුන් දැනගන්නේ නැහැ. මොනවද මිලදී ගන්න කියලා කීල්ස් එකෙන්. We need the gnosis. අපිට gnosis දැන ගැනීම ඉතාමත් අවශ්‍යයි. Through as we speak in tongues and as we meditate, he will take us on a journey in our spirits through from gnosis to epic. අපි මේ වචනය අධ්‍යයනය කරනකොට මෙනෙහි කරනකොට සුදාත්මයන් වහන්සේ අපිව ගමනක ගෙනියනවා ඒ gnosis දැන ගැනීම ඒ ginosko වෙන පිණිස. 2 Peter 1 දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ to goodness goodness to gnosis යහපත්කම සමග දැන ගැනීම gnosis to self control දැනගන්ම සමග පමණ දැන ක්‍රියා කිරීම self control is when you hold yourself in verse 5 ඒ පමණ දැන ක්‍රියා කිරීම කියන්නේ අපිට අපි ගැන අපගේ පාලනයක් තිබෙනවා you're about to go යම් කෙනෙක් එක්ක වැරදි විදියට වාද කරන්න යනවා ඔබ and you don't you're about to eat the whole chocolate cake on the plate and you don't ඔබ ඉදිරියෙන් තියෙන රසවත් චොක්ලට් කේක් එක ඔබ කන්න යනවා ඔබ අල්ලා ගන්නවා නමුත් right there's self control ඒ පමණ දැන ක්‍රියා කිරීමයි and to self control පමණ දැන ක්‍රියා කිරීම සමග perseverance ඉවසිල්ල patience ඉවසිල්ල Give me verse 6 Chrysostom. හයවන පදය මේ දෙක පේත්‍රස් පළවෙන පරිච්ඡේදයේ හයවන පදය. Sometimes you can wait for something without hope. God never wants us to wait without hope. සමහර විට God we have patience which means we are waiting with hope. දෙවියන් වහන්සේ තුළ සමහර වෙලාවට අපි බලාපොරොත්තු රහිතව සිටිනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ තුළ අපි නිරන්තරයෙන්ම බලාපොරොත්තුවක් සහිතව සිටිය යුතුයි. Sometimes we have to wait. සමහර වෙලාවට අපි සිටින්න අවශ්‍යයි. But we wait with hope. අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. And hope does not disappoint us. ඒ බලාපොරොත්තුව අපිව කනගාටුවට ගෙනෙන්නේ නැහැ. Because God has poured out his love into our hearts by the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේගේ ආත්මය කරන කොටගෙන උන්වහන්සේගේ ඒ ප්‍රේමය අපි තුල වගුරුවා ඇති නිසා. Can you see this whole journey that we are going on because we have to step in yanni. This journey of that starts with epignosis takes us further and further and further on in our life of godliness. මේ epignosis දැන ගැනීමෙන් අපේ ඒ ශුද්ධකම තුල මේ ගමන තුල දෙවියන් වහන්සේ අපිව දිගින් දිගටම රැගෙන යනවා. And to patience we add godliness. ඉවසිල්ල සමග දේව භක්තියද Godliness here doesn't mean the righteousness of God in me. මෙතන දේව භක්තිය කියලා කියන්නේ දෙවියන් Church. මම සභාවට එනවා. And I have to say this morning a lot of you are very late. මම කියන්න කැමති බොහෝ දෙනෙක් පරක්කු වෙලා ආවේ සභාවට. Don't come late to church. පරක්කු වෙලා එන්න එපා සභාවට. Okay, this is one of the best times in the week for you. සතිය ඇතුළත තියෙන ඊටාත්ම යහපත් කාලයක් මේ කාලය. And as we grow in godliness actually we will come early. දේව භක්තිය තුළ අපි වර්ධනය වෙනකොට අපි සභාවට කලින්ම පැමිණෙනවා වෙලස්සන. Because we are showing and demonstrating our love for God. මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි ප්‍රකාශ වීමක් සිදු කරනවා. It's the outward things that we do because we love God. දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරන නිසා අපි පිටස්තරයෙන් කරන දේ. Next one. And to godliness what do we add? એ દેવ ભક્તિય સમગ મુખટ મુખක්ද අපි එකතු කරන්නේ? Brotherly kindness. සහෝදර ස්නේහය. Filio premium. I share my lunch packet with Pastor Niranjali. මම මගේ බත් එක බෙදා ගන්නවා පාස්ටර් නිරංජලි සමග. But we don't stop there, right? එතන නවත්තන්නේ නැහැ නේද අපි? It's a bit of a shame. It doesn't stop there, isn't it really? එතන නවත්තන්නේ නැහැ නේද ඒක? Well, you know what it goes on to? To brotherly kindness we add charity which is love which is agape. එතන සහෝදර ස්නේහයෙන් සමග ප්‍රේමයද? එතන කියන්නේ agape ප්‍රේමය ගැන. Agape means I give Pastor Niranjali my lunch packet. එතන අගape ප්‍රේමය කියලා කියන්නේ මම මගේ ඒ බත් පාර්සලය බෙදා ගන්නේ නැහැ මුළු බත් පාර්සලයම පාස නිරංජලීට දෙනවා. I give what I have to bless other people. මට තිබෙන දේ මං අන් අයට ආශිර්වාදයක් වන පිණිස දෙනවා. What a journey we've gone on. මොන ගමනකද අපි යන්නේ? We've gone from faith at the hillin to goodness යහපත්කමට ගියා. To gnosis දැන ගැනීමට ගියා gnosis to self control pamana dana kriya kirimata giya to patience ivasillata giya to godliness deva bhaktiyata to sharing love sahodara sneheyata to giving love e wageema premaya beda ganimata all of this comes out of epignosis me sielu de paminenne epignosis dana ganima tulai as I spend time on the promises of God. දෙවියන් වහන්සේගේ පොරොන්දු තුල මම කාලය ගත කරන විට Epignosis by the divine power of God. Epignosis කරන විට ඒ දිව්‍යන් වහන්සේගේ දිව්‍යමය බලය මා තුලට පැමිණෙනවා. So that I flee from corruption. මම ඒ ලෝකයේ දුෂ්‍ය කමින් And I participate in the divine වෙලා දිව්‍යමය දේ තුල පංගුකාරත්වය ලබන පිණිස And I live this life that is a reflection of the epignosis that I have. Epignosis දැන ගැනීම ප්‍රකාශ වන වෙන පිණිස ඒ ජීවිතය ගත කිරීම. Then verse 8 please Chrysostom. 8 වන පදය. It says this. Verse 8. Thank you. For if these things be in you and abound, they make you that you shall neither be barren nor unfruitful in the knowledge in the epignosis of our Lord Jesus Christ. අටවන පදයේ මත්නිසාද මේවා නුඹලාට තිබේ නම් වැඩි වේ නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමෙහි කම්මැලි බවටත් අපල බවටත් පැමිණෙන්නට ඒවා නුඹලාට ඉඩ නොදෙයි. For if all of these things, if the faith and the goodness and the gnosis, යහපත්කම, gnosis දැනගැනීම, and the self-control, පමණ දැන ක්‍රියාකිරීම, and the patience, ඉවසිල්ල, and the godliness, ඒ දේව භක්තිකම, and the sharing love, සහෝදර ස්නේහය, and the giving love, ඒ ප්‍රේමය දීම. If we are abounding in these things, මේ තුල අපි ජීවත් වෙනවනම්, and as we are growing in the epignosis, epignosis දැන ගැනීම තුල අපි වර්ධනය වෙනවනම්, with the growing in epignosis of the word of God, දිව්‍යන් වහන්සේගේ වචනේ epignosis තුල අපි වර්ධනය වෙනවනම්, so that our lives are continuously changing, අපගේ ජීවිතය දිගින් දිගටම වෙනස් වන පිණිස, we should be neither barren nor unfruitful. අපි කම්මැලි බවටත් අපල බවටත් පැමිණෙන්නේ නැහැ. We shall be fruitful people. අපි ඵල දරන පුද්ගලයන් බවට පත් වෙනවා. Hallelujah. This is what God wants for us. දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි. Hallelujah. This is what God wants to do in us this month. මේ මාසය තුල දෙවියන් වහන්සේ අපගේ ජීවිතය කරන්න යන්න දේ මෙයයි. Amen. It is a month of focus. මේ අවධානය යොමු කිරීමේ මාසයයි. Spend time in the word of God. වචනය තුල ඔබ කාලය ගත කරන්න. Study it. Gnosis it. අපි ඒ දේ අධ්‍යයනය කරමු. Gnosis දැන ගැනීම ලබමු. As you spend time, කාලය ගත කරන විට, the Holy Spirit will take you on the journey of revelation. ශුද්ධාත්මයන් වහන්සේ ඔබව ගමනක ගෙන යාවි. එලිදරව්ව ලබලා ඒ දේ දැකලා to letting it being part of you. ඔබ තුල කොටසක් වන පිණිස. And that epignosis will work out as we develop in our character. අපගේ චරිතය වර්ධනය වෙනවා ඒ epignosis දැන ගැනීම ක්‍රියාත්මක වෙනවා. And we will be fruitful people. අපි ඵල දරන පුද්ගලයන් බවට පත් වෙනවා. Hallelujah. Amen. Hallelujah. Yes. Right, let's stand up. අපි නැගී සිටිමු. I said a lot of things today. බොහෝට ඔබගේ ආත්මයට යම් දෙයක් දැනුණා නම් දෙවියන් වහන්සේ හඟවපු දේ ඒ දේ ඔබ ප්‍රකාශ කරන්න. Because as you speak them out, ඔබ ඒ දේ කතා කරන විට, they become epignosis to you. ඔබට ඒ දේ තුල epignosis දැන ගැනීම පැමිණෙනවා. Amen.